නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෝතාපන්න වෙමු කියන කාරණාව. අනිත් අයගේ යාපත පිණිස කටයුතු කිරීමෙන් තමකම නැත්තම් මාන්නය කියන පුද්ගල ස්වභාවය නැති කරගෙන සෝතාපන්න වෙන්නේ කොහොමද කියන සම්මා දිට්ඨිය තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා දිට්ඨි ක්‍රමය දහසක් ක්‍රමයකින් පවතින බව. භාග්‍යවතුන් වහන්සේ දැක්කා ක්‍රම 16කින් මේ කියන සෝතාපන්න වෙන්න පුළුවන් කියන එක. හැබැයි 16ක් කියලා කියන්නේ මී මත විසිරිච්ච වැලි වාගේ. එහෙනම් 16ක් ක්‍රම තිබිලත් ඇයි අපට සෝතාපන්න වෙන්න බැරි? ඇයි එක ක්‍රමයකින්වත් ඒ සම්මා දිට්ඨිය එන්නේ නැත්තේ? මෙන්න මේ ප්‍රශ්නය අද අපගේ සිත්වල විශාල කම්පාවටපත් වෙච්ච ප්‍රශ්නයක්. එහෙනම් මොකද්ද මේ සම්මාව එම නැත්තම් මේ සෝතාපන්න භාවය කියලා කියන්නේ කියලා කිව්වොත් අපට මේ සෝතාපන්න වෙන්න මහා ලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ. එහෙම කිව්වයි කියලා සෝතාපන්න ඵලය සුළු කරලා හිතන්න අවශ්‍යත් නැහැ. මහා ලොකු දේවල් කරන්න බැරි නම් ඇවිදින කොට සෝවාන් වෙන්න එපාය. පඳුරකට ගැව්වාම 20ක් 25ක් විතර සෝවාන් කට්ටිය එළියට එන්න එපාය. එහෙම නැහැ. එහෙනම් මේක අමාරු එකක් තමයි. හැබැයි අමාරු එකක් වුණාට කරන්න දේවල් අමාරු නැහැ. එහෙනම් සෝතාපන්න වෙන්න පුළුවන් ක්‍රම 10කින් පළවෙනි කාරණාව අපි සාකච්ඡාවට භාජනය කරනවා. ඒ තමයි අනිත්‍යයේ යාපත පිණිස ජීවත් වෙලා කොහොමද සෝතාපන්න භාවයට පත් වෙන්නේ? අද වර්තමාන ජීවිතය ගත්තාම ගී ගෙවල් වල මේ ප්‍රශ්න හරියට තියෙනවා. ඇයි ගෙවල් දොරවල් වල වැඩ රාජකාරිත් එක්ක ඒ බිරින්දෑවරු බැරි ගැයිලා? රස්සාවල් වල වැඩ පොළවල් වල රාජකාරිත් එක්ක වැඩත් එක්ක ස්වාමි පුරුෂයෝ බැරි ගැයිලා? ඉස්කෝලේ වැඩ එක්ක රාජකාරිත් එක්ක ගෙවල් දොරවල් වල තියෙන පැවැත්මත් එක්ක දරුවොත් බැරි ගැයිලා? වයසක කට්ටිය මේ තින මේ කුලප්පුව දැකලා කලබලේ දැකලා ඒගොල්ලොත් බැරි ගැයිලා මානසිකව? එහෙනම් මේ වගේ තත්ත්වයක් තුළ දැන් අපට හිතෙනවා භාවනා කරන්න තියා ඉතින් හිඳ ගන්න වෙලාවක් නැහනේ අපට. බණ කාන්නේ කොහමද? එක විනාඩිපක් කනක් ඇවිලා ඉන්න නැහනේ. දැන් කොහමද අපි සෝතාපන්න වෙන්නේ? දැන් මේ ප්‍රශ්නේ අරගෙන ඇවිල්ලා ආර්යවරු ළඟට ගීපින්වතින් ඉදිරිපත් කරනවා. අනේ පින්වත් ස්වාමීන් වහන්සේ, මෙන්න මේක තමයි වර්තමාන ජීවිතය. මෙන්න මේක තමයි අපේ තත්ත්වය. හැබැයි අපිට පැවිදි වෙන්න බෑ. හැබැයි අපිට භාවනා කරන්න කාලයකුත් නැහැ. බණ අහන්න ක්‍රමයකුත් නැහැ. එක මොහොතක විවේකයෙන් ඉන්න විදියකුත් නැහැ. වැඩ ඉවර වෙන්නේ රෑ 11ට. පාන්දර පාට හැරෙන්න ඕනේ. ඇයි අතම 100ක් විතර යන්න තියෙනවා රස්සාවට. කෝච්චිය නැග්ගාම පැය 3ක් විතර ගමනක්. දැන් මේ කට්ටියට නිවන කියන්න එපා. එහෙනම් මේ වගේ රාජකාරි බහුල කට්ටියට නිවන් දකින්න බෑ. දැන් නිවන් දකින්න බැරි ලිස්ට් එකක් හදන්න එපා. මේ වැඩ රාජකාරි තියෙනවා නම් ඒ කට්ටිය නිවන් දකින්නත් බෑ. තමන්ගේ ජීවිතයේ තමන්ගේ දවස තුල මෙච්චර වෙලාවක් කාර්ය බහුල නම් ඒ කට්ටිය නිවන් දකින්නත් බෑ. දැන් ලයිස්තු හදන්න එපා. අබැයි සාසනය තුල එහෙම ලයිස්තුවක් නැහැ. ඕනම කෙනෙකුට ඕනම දෙයක් තුලින් ඕනම අවස්ථාවක පිරිණිවෙන්න පුළුවන්. අඟුලිමාල ඒ තරම් කාර්ය බහුල වෙලා රෑදවල් දෙකේ මරණ බයෙන් මිනිසුත් එක්ක එච්චර සටන් කරපු අඟුලිමාලට රාත් වෙන්න පුළුවන් නම් රජකම කියන්නේ මේ ලෝකේ ප්‍රශ්න කෝටියක් විතර තියෙන තැනක් නේ. මුළු රටේම ප්‍රශ්න ටික ඔළුවේ තියාගෙන ඉන්න කෙනා තමයි රජතුමා. රජතුමාටත් සුද්ධෝතන රජතුමාටත් රාත් වෙන්න පුළුවන් නම් ආයෙත් අපේ ප්‍රශ්නයක් මොකක් ඉදිරිපත් කරන්න බෑ අපට. එහෙනම් මොකද්ද මේ සෝතාපන්න ඵලය තුල අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන පළවෙනි ඵලය කියලා බැලුවාම අනිත්‍යගේ යාපත පිණිස ජීවත් වෙලා කටයුතු කරලා ඒක තුලින් සම්මාවටපත් වෙලා සෝතාපන්න වෙනවා. අම්ම කෙනේ තාත්ත කෙනේ Tamanට දරුවෝ හිටියාම දැන් දරුවෝ උගන්වන්නේ මොකටද? ඒ කට්ටිය ඉගෙනගෙන යාපත් වෙලා ලොකු ලොකු රස්සාවල් වලට ගියාම ඒ කට්ටිය ළඟ ලගින්න පුළුවන්නේ. ඒගොල්ලන්ගේ කැදල්ලකින් අපට ඉන්න පුළුවන්නේ කාලබීලා සුවසේ. දැන් බලාපොරොත්තු වන්න නැතුව නෙමෙයිද උගන්වන්නේ? දරුවෙකුට යාපත කියලා දෙන්නේ ඒ දරුවා යාපත් උනත් නේ. ඒ දරුවාට යුතුයකම් වාකින් කරන්න හිටන්නේ. එතකොටනේ අපට බේත් කෑම බීම දෙන්නේ. එහෙනම් දරුවෙකුට ගුණයක් උගන්වනකොට ඒක තුලින් අපි බලාපොරොත්තු තියනවා තමන් වෙනුවෙන් ඒ කියලා දෙන්නේ. උගන්වන්නේ තමන් වෙනුවෙන්. ඇඳුමක් පැළඳුමක් අරන් දෙන්නේ තමන් වෙනුවෙන්. ඒ හැම මොහොතක් ගන්න දඬුවමක් කෙරුවා තමන් වෙනුවෙන් නෙමෙයිද? කෑ ගන්න ළමයින්ට ගහන්නේ ඇත්තටම ළමයා සංවර කරන්න නෙමෙයි. කනක් ඇයිලා හින්ද බෑ. අපට සංවර වෙන්න ඕනේ. අපට විවේකේ ඕනේ. දවල් කාලේ හොඳට කාලා බුදියන්න ඕනේ. මේකට මේ ළමයා කරදරයි. අපි වෙනුවෙන් තමයි ළමයට ගන්නේ. ළමයා වෙනුවෙන් අපි ගන්නෑ. මෙන්න මේ කියන දුර්වලකම් අපේ ජීවිතවල තියෙනවා නම් මේ කියන අඩුපාඩු අපේ ජීවිතවල තියෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම මේ නිවස තුල වැඩෙන්නේ මිත්‍යා දිට්ඨියක් ඒගොල්ල තුල සම්මාවක් වැඩෙන්නේ නැහැ ඒගොල්ල සෝතාපන්න වෙන්නේ නැහැ එහෙනම් මේ වගේ කාර්යබහුලතාවයත් තුළින් කොහොමද අපි සෝතාපන්න වෙන්නේ කියලා බලනකොට මෙතනමයි කමටාන්න තියෙන්නේ දරුවට ගානවා ඒ දරුවගේ චරිතය යහපත් කරන අය එයාට යහපත් වෙනවනේ හැමතැනම යාට ඉන්න පුළුවන්නේ රස්සාවට යනකොට රස්සාවේ මිනිස්සු මෙයාට ගොඩාක් ආදරෙන් කතා කරන අය චරිත ලස්සනයිනේ එහෙනම් එයාට යහපත වෙන පිණිස ගානවා එයාගේ චරිතය සම්වර වුණාම මිනිස්සු එයාට ප්‍රශංසා කරනවා එයාගේ ආත්ම සුවය එයාගේ අනාගත පැවැත්ම පිණිස එයාගේ කනල්ලල මිරිකනවා පාන්දර නැකිත්තේ නැත්නම් එයා කම්මැලි වෙනවා රස්සාව අයිමි වෙනවා යන යන තන ප්‍රශ්න උදේ 10ට විතර නැගිටින්න පටන් ගත්තාම එයාගේ දවසත් එක්ක ඉවරයි එයාට දියුණු වෙන්න හම්බෙන්නේ නැහැ තියෙන ටික කාලා ඉවර වුණාම එයා ඉඟන්නේක් වෙනවා සමාජයේ යාපත ජීවත් වෙන්න එයා තුළ තීන මිද්ද අයින් කරන්නයි මේ උදේ පාන්දර වතුර බාල්දියත් එක්කගෙන් කතා කරන්න යාට උදේ පාන්දර දරුවා කතා කරන්නේ එයාව නාවලයි නැකිටවන්නේ ඇයි එයාගේ තීන මිද්දේ කඩන්නුනේ මේකෙන් වදයක් නෙමෙයි දෙන්නේ එයාගේ ජීවිතයේ තීන මිද්ද අයින් කරලා නැති කරලා යාට යාපත කරනවා කියන අදහසෙන් කරන්නේ අපි වෙනුවෙන් මේ නාවන්නේ එයා වෙනුවෙන් සමහර වෙලාවට දනගස්සනවා ඇයි මේ මිනිස්සයා ලොකු වෙලා මේ වගේ දඩබ්බර වුණොත් අසංවර වුණොත් අපිට රෙදි යනගෙන පාර යන්න බෑ දැන් ගහන්නේ දඬුවම් කරන්නේ අපි වෙනුවෙන් නේද පුද්ගලයෙක් ඉන්නවා මාන්නයක් නඩත්තු කරනවා එතන වැඩෙන්නේ මිත්‍යා දිට්ඨිය දරුවා මේ වගේ අයාපත් වැඩ කරනවා අකටයුතු දේවල් කරනවා ඒ නිසා මං දරුවට ගහනවා දරුවා දනගස්සනවා එයාගේ අනාගතය යහපත් වෙන්න ඕන නිසා එයාට සමාජයක පිළිවෙලට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්න ඕන නිසා දැන් මෙතන තියෙන්නේ මං වෙනුවෙන් නෙමෙයි දඬුවම් කළේ මං වෙනුවෙන් නෙමෙයි දන ගැස්සුවේ එයාගේ අනාගතේ එයාගේ ආපත වෙනුවෙන් දැන් මෙතන පුද්ගලෙක් නෑ දැන් වැඩෙන්නේ සම්මා දිට්ඨිය දැන් අපට ප්‍රශ්නයක් එනවා මේක වඩලා කොහමද අපි සෝතාපන්න වෙන්නේ මේම සෝතාපන්න ඵලයක් අපි අහලත් නැහනේ දැන් මම අහනවා ප්‍රශ්නයක් මේකෙන් වඩන්න බැරි නම් දරුව 20ක් එක්ක විසාකාව කරපු භාවනාව අපට කියන්න එක්කෙනෙක් කිරිල්ලනවා එක්කෙනෙක් චූදාන්න ඕනේ කියනවා එක්කෙනෙක් බඩගිනේ කියනවා එක්කෙනෙක් වඩා ගන්න කියනවා එක්කෙනෙක් නලවන්න කියනවා එක්කෙනෙක් කතන්දරානවා එක්කෙනෙක් බඩේ කැක්කුම කියනවා එකනේ සෙල්ලම් බඩිල්ලනවා දැන් මේ දරුව 20ක් එක කොහොමද විසාකාව භාවනා කළේ මොන භාවනාවද වැඩෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නකොට අපේ ඔළුව අවුල් වෙනවා නම් අපිට බෙල්ලේ වැලදා ගන්න හිතනවා නම් දරුවන්ට කියන්නේ නැතෝ පාන්දර නැකිట్లా ගිහිල්ලා මාන වෙන්න හිතනවා නම් මේ එක්කෙනෙකුට දෙන්නකොට මේව තරම් කලකිරෙනවා නම් විසාකාව කිසිම කලකිරිල්ලක් නැතුව කොහොමද ආ භාවනාව වැඩුවේ මොන භාවනාවද වැඩුවේ ඒ භාවනාව තමයි අනිත්‍යගේ යාපත පිණිස ජීවත් වෙන භාවනාව මේක සම්මා දිට්ඨියක් මේක සෝතාපන්න ඵලයක් දරුවෝ නාවනවා දරුවෝ පිරිසිදුව ඉන්න ඕනේ කියන අපිට අවශ්‍යතාවය නෙමෙයි පිරිසිදුව හිටියාම එයා ලෙඩ වෙන්නේ නැහැ නිරෝගී මත එයාගේ යාපත පිණිස එයාව නාවනවා දැන් අනුන් වෙනුවෙන් වැඩ කරනකොට දැන් මාන්න වෙනකොට නියතමානිකම නේද ඇදෙන්නේ මං වෙනුවෙන් කරන හැම මොහොතෙම මාන්නය හැදෙනවා අනිත් අය වෙනුවෙන් කරන හැම මොහොතෙම මාන්නය නැති වෙලා නියතමානිකම හැදෙනවා ඒ කියන්නේ යා නොදැනුවත්වම සම්මාව වැඩෙනවා එහෙනම් අපි අපේ ජීවිතය තුළ හැම මොහොතක් ගානේ අනිත් අයට යහපත පිණිස කටයුතු කරනකොට අනිත් අයගේ යහපත පිණිස කතා කරනකොට අනිත් අයගේ යහපත පිණිස ජීවත් වෙනකොට හැම මොහොතක් ගානේ මේ නැති කරන්නේ නිරෝධ කරන්නේ මාන්නය නෙමෙයිද පුද්ගල ස්වභාවය නෙමෙයිද මම ලස්සනට ඇඳගෙන ඉන්නේ ඇයි මගේ මානකම ලස්සනට තියෙන්න එපාය දැන් මං වෙනුවෙන් මං සිවුරු පොරවලා තියෙන්නේ සාසනය වෙනුවෙන් සිවුරු පෙරවුවාම සිවුරු පොරවන එක නිසා ඇති වෙන මාන්නේ නැති වෙනවා නේද කඩ සිවුරා පොරවගෙන අතාවාගේ යනවා නාලාගිරි අතාවාගේ මොකද මේ සිවුර 75000ක් වටිනවා අත් දෙක දෙපැත්තේ අඩියක් විතර ඈත් කරගෙන විශාල ඉඩ පරිහාසයක් අල්ලාගෙන ගමන් කරනවා මොකද 75000 සිවුර මේ විදිහට යන්න එපාය දැන් සිවුර තුලත් මාන්නයක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ මම විලි අරගෙන ගියාම මම නිගන්ඨයෙක් වාගේ ගියාම මගේ නිර්වත දැකලා මිනිස්සු කම්පා වෙනවා පොඩි ළමයින්ට මේක අසෝබන දර්ශනයක් වෙනවා අනිත් අයගේ යහපත පිණිස මේ විලිවාගෙන යන්නේ දැන් කඩ සිවුර ප්‍රශ්නයක්ද නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ එහෙනම් මං නිතරම මං ගැන හිතන්නේ නැතුව අනිත් අය ගැන හිතනවා නම් අනිත් අයගේ යහපත පිණිස කටයුතු කරනවා නම් ඒ සෑම යහපත් චර්යාවක් තුළින්ම අපේ සෝතාපන්න ඵලය මේ වැඩෙන්නේ මේක සම්මා දිට්ඨියම් එනා විසාකාව දරුව 20ක් එක්ක මුණුබුරුවත් එක්ක මේ තරම් විශාල නෑදෑ පිරිසත් එක්ක කොහමද කටයුතු කළේ කොයි විදියටද ජීවත් වුනේ හැම මොහොතෙම කෑම හදනවා ඒ අයගේ කුසගින්න පිණිස හැම වැඩක්ම කරනවා ඒ අයගේ පාසුව පිණිස හැම කටයුත්තක්ම කරලා දෙනවා ඒ අයගේ යහපත පිණිස එහෙනම් දඬුවම් කරන්නේ තරවටු කරන්නේ අපහාස කරන්නේ විවේචනය කරන්නේ ඒ අයගේ ඇදීම පිණිස ඒ අයගේ දුර්වලකම් පෙන්වලා දීම පිණිස ඒ අය නිවැරදි කර ගැනීම පිණිස හැම මොහොතෙම අනිත් අය ගැන නම් හිතලා තින්නේ එයා ගැන එයාගේ ජීවිත කාලෙම හිතලා නැත්තම් දැන් මාන්නයක් තියනවද තමකම නේද මාන්නය දැන් එයා වඩලා තින්නේ අනිත් අයගේ අනිත්කමනේ එහෙනම් අපි අන්කම වඩන්න ඕනේ. හැබැයි අපි අන්කම වඩනවා වෙනුවට තමකම වඩලා මාන්නය වඩලා ඒක පෝෂණය කරලා ඒ නිසා මේ මාන්නය නැති වෙලා නැහැ. ඒක තව තවත් ස්ථීර වෙලා. එහෙනම් අපේ ජීවිතවල අනිත් අයගේ යහපත පිණිස කටයුතු කිරීමේ සම්මා දිට්ඨිය අපි වඩන්න ඕනේ. මේක තුළින් අපේ මාන්නය උදුරලා විසි කරන්න පුළුවන්. කතා කරනකොට තමන්ගේ ආත්මගරුත්වයට කතා කරන්න එපා. අනිත් අයගේ ගුණ කියන්න. එහෙනම් කට අරිනකොටම අනේ පින්වත් ස්වාමීන් වහන්සේ බොහොම හොඳයි හරි හොඳයි කියලා හැමෝගෙම ಗುಣ කියනකොට ඒ අනිත්‍යගේ ಗುಣ කීම තුළින් තමන්ගේ ಗುಣ ලෙලදෙන්නේ නැද්ද? එහෙනම් අපි පුරුදු වෙලා ඉන්නේ ආත්ම විවරණය කරන්නනේ. අපේ ಗುಣ කියන්නනේ මම ඒ කාලේ මේමනේ හිටියේ ඒ කාලේ මේමනේ කළේ මගේ අධ්‍යාපන සුදුසුකම් මේක නම මොනවද කියලා ඇහුවාම එයා අකුරු දෙකකුත් එක්ක නම කියනවා. මොකද එයා කරන රස්සාවත් එක්ක තමයි නම කියන්නේ. ඇයි ඒ රසාව තුළින් එයා මාන්නය තමකම නඩත්තු කරනවා. එහෙනම් අපේ ජීවිතවල අපි ගත කරන හැම මොහොතක් ගානේ අපි වෙනුවෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා නැති මාන්නයක් අපි නඩත්තු කරලා තියෙන මාන්නය තව තවත් වැඩි කරලා එහෙනම් අපි ජීවත් වෙන්න ඕනේ අනිත් අය වෙනුවෙන්. කතා කරන හැම වචනයක්ම අනිත් අයගේ යහපත වෙනුවෙන් කතා කළාම තමන්ගේ යහපත එතන නැත්තම් තමකම නැත්තම් දැන් තමන්ගේ මාන්නය ගැලවිලා යන්නේ නැද්ද? දැන් මීට වඩා සරල ක්‍රමයක් තියෙනවද සම්මාදිට්ඨියට? හැම ක්‍රියාවක් තුළින් අනිත් අයගේ යහපත පිණිස කරනවා. තමන්ට කියලා මොකවත් ගන්නෙ නැහැ. තමන්ට කියලා මොකවත් ඉතුරු කරන්නේ නැහැ. තමන්ට කියලා මොකවත් රඳව ගන්නෙ නැහැ. හැමදේම අනිත් අයගේ යහපතට දීලා හැමෝම යහපත් ඉන්නවා දැකලා සන්තෝෂ වෙනවා. දැන් තමකම තියනවද මෙතන? මීට වඩා ලේසි ක්‍රමයක් තියනවද සම්මාදිට්ඨියට පත් වෙලා සෝතාපන්න වෙන්න? එහෙනම් අපේ ජීවිතවල සෑම චර්යාවක් තුළම තමකමක් අපි නඩත්තු කරනවා. ඒ සම්මා දිට්ඨියට බාධකය තමයි මේ නඩත්තු කරන්නේ. අපේ ජීවිතවල තියෙන මේ දුර්වලකම් මේ මිත්‍යාව අයින් කරලා අපේ සෝතාපන්න ඵලය දැන් අපි සාක්ෂාත් කරන්නට ඕනේ. මේ සරල ක්‍රමය අපේ දෛනික ජීවිතවල තියෙනවා. සමහර බණ අපට ඇහිලා තියෙනවා අනුන්ට තලන් දෙපා පෙලන් දෙපා හිංසා කරන් දෙපා මෛත්‍රියෙන් ඉන්න දයාවෙන් ඉන්න කියලා. අපි බණ අහලා තිනේ බණ වරදක් නෙමෙයි. ඒවා යහපත් ධර්මකාරණා. ඒ නිසා දරුවෝ වැඩදි කරනකොටත් අපි ගාන්නේ නැහැ බණ ඇයි අර බණවල කියලා තිනා මෛත්‍රී කරන්න කියලා. දරුවා හොරකම් කරනවා හොරාට මෛත්‍රී කරනවා. දැන් මේ මෛත්‍රිය තුළින් දැන් තමකම නෙමෙයිද මේ රකින්නේ? ගානවා බනිනවා දඬුවම් කරනවා. ඒ දරුවට විශාල වශයෙන් වේදනාවක් දෙනවා. ඒ හැම දෙයතුලින්ම අපි කරන්නේ තමකම රකින්න නෙමෙයි දරුවගේ චරිතය යහපත් කරන්න. අනාගතේ යා හොරෙක් වුණාම බන්ධනාගාරවල නේද ලඟින්ද වෙන්නේ? යහපත් සමාජයක යහපත් ජීවිතයක යාට ජීවත් වෙන්න බෑ. එයාගේ යහපත පිණිස දඬුවම් කරනවා. දැන් මේ දඬුවම් කරන්නේ මට ඕන නිසා නෙමෙයි මගේ දරුවා හදන්න නෙමෙයි දරුවට දරුවගේ ජීවිතයේ යහපත ඉන්න ඕන නිසා එයා වෙනුවෙන් එයාට මේ ගහන්නේ. එයා වෙනුවෙන් එයාට මේ බනින්නේ අපහාස කරන්නේ. එයා වෙනුවෙන් එයාට මේ දඬුවම් ලබා දෙන්නේ. දැන් මෙතන මම නෑ නේද? දැන් මේක නේද සම්මා දිට්ඨිය කියන්නේ? එහෙනම් අපි භික්ෂු ජීවිතය තුළ ජීවත් වෙනකොට උදේ ඉඳලා රෑ වෙනකම් අපි වෙනුවෙන් අපි යමක් කරනවා නම් එතන අපි මාන්නය වඩනවා. අනිත් අයගේ යහපත පිණිස කටයුතු කරනවා නම් එතන අපි නියතමානිකම වඩනවා. නියතමානිකම තුළින් මාන්නය නැති වෙලා ඒ තුළින් අපේ සම්මාදිට්ඨිය අපට ඉමි වෙනවා. එහෙනම් අපේ ජීවිතවල අපි මේකේන සෝතාපන්න ඵලය වඩන්නට ඕනේ. ක්‍රම 10ක් තියෙනවා. හැබැයි අපි එක ක්‍රමයක්වත් වඩන්නේ නැහනේ. අඳුම තරමේ මේ ක්‍රමේවත් වඩමු. අපේ සෝතාපන්න ඵලයට තියෙන එකම බාධකය තමයි අපි තුල සැඟවිලා පෝෂණය වෙන මේ මාන්නය, උඩඟුකම, ආහංකාරකම. එහෙනම් අපි මේ සැඟවිලා වැඩෙන එක අපි පෝෂණය කරගෙන තමයි මේ කටයුතු හැම එකක්ම කරන්නේ. දකින්න හැම දෙයක් තුළින්ම මට පේනවා කියලා මම එකක් හිතනකොට ඒ තුළින් මාන්නේ නෙමෙයිද මට මේක දැනෙන්නේ. මේ පේන්නේ මන් තුළ තියෙන මගේ ධර්ම අවබෝධයට. එන ඒ අවබෝධයටයි පේන්නේ, මට නෙමෙයි පේන්නේ. මම සෝවන්න, මගේ සෝතාපන්න ඵලයටයි මේක පේන්නේ, මට නෙමෙයි. මම මිත්‍යා දිට්ඨිකේ මන් තුළ මාර්ගඵල නැහැ. එහෙනම් මට මේ හැම දෙයක්ම ධර්මානුකූලව පේනවා නම් ඒ පේන්නේ මම වඩන කමඨානට අනුව නෙමෙයිද? මම වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගයට, සතර සටිපට්ඨානයට, භාවනාවට අනුව නෙමෙයිද? එහෙනම් මට නෙමෙයි පේන්නේ, මම වඩන කමඨානටයි පේන්නේ. මෙතන අර මාන්නේ නැති වෙලා ඒ වෙනුවට නියතමානිකම හැදිලා දන්නේම නැතුව සම්මාදිට්ඨියටපත් වෙනවා. එක රැයයි වැඩුවේ උදේ කුටි අරින්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් වෙලා. අපේ ජීවිතවල මේ වගේ සෝතාපන්න ඵලය අතේ තියාගෙන සංසාරයේ මොනතරම් ඇවිද්දද, මොනතරම් දුක් විඳද, මේ අතේ තියෙන ඵලය වඩා ගන්න බෑ, මේ ඔළුවේ තියෙන දැනුම අපට තේරුම් ගන්න බෑ, මේ හැම දෙයක්ම ළඟ තියාගෙන අපේ ඇඟේ මේ දවටගෙන හැමතැනම ඔයනවා සෝතාපන්න වෙන්නේ කොහමද, සෝතාපන්න වෙන්නේ කොහමද? එනම මේ මාන්නය නැති කරන්න අපට ලොකු දේවල් මොකවත් කරන්න නෑ. අපි මේ ගත කරන ජීවිත තුල, මේ ගනුදෙනු කරන සෑම නාම රූපය තුලින්ම අපි තමකම නැති කරලා අනිත්‍ය වෙනුවෙන් කටයුතු කරාම අර මාන්නය නැති වෙලා නියතකම් මානිකම නිර්මාණය වෙනවා. ඒ තුලින් ඒකේන සෝතාපන්න ඵලය මලක් වාගේ පිපෙනවා. නෙළුම් මල පොට්ටුවෙන් දිගහැරෙනවා වාගේ අපි ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එහෙනම් අනිත්‍යගේ යාපත පිණිස ජීවත් වෙනවායි කියලා කියන්නේ අනිත්‍ය කියන්නේ වෙන කවුරුත් නෙමෙයි, අපේ කර්මය. අපි ඒ කට්ටියගේ යාපත පිණිස කරනවායි කියලා කියන්නේ මේ හැම නාම රූපයක් තුළින්ම ගනුදෙනු කරන්නේ අපේ කර්මය. කර්මයේ යාපත පිණිසට කටයුතු කරනවා නම් දැන් කර්ම ගෙවෙන්නේ නැද්ද? අපි කර්මයට එකඟ වෙලා නැද්ද? හේතුඵල ධර්මයට අනුව නෙමෙයිද ජීවත් වෙන්නේ? කර්මඵල විශ්වාසය ඇතුව නෙමෙයිද කටයුතු කරන්නේ? එහෙනම් අපි අපට ඕන විදිහට කරනවායි කියලා කියන්නේ ඒ කර්මයට, ඒ කර්මයට ඕන විදිහට කටයුතු කරන්න දෙන්නේ. අපට ඕන විදිහට අපි වෙනස් කරනවා, අපට ඕන විදිහට අපි ඒක කටයුතු කරනවා. ඒ නිසා නැවත නැවත ඉපදෙනවා. අපි අනිත්‍ය වෙනුවෙන් කටයුතු කරනකොට ඒ සෑම මොහොතක් ගානේ අපිට යහපත වෙනවා. මොකද අපිට කියලා අපි කිසිම දෙයක් ඉතුරු කරගෙන නැහැ, අල්ලාගෙන නැහැ. අපි වෙනුවෙන් අපි මොකවත් කරගෙන නැහැ. එහෙනම් අපි කරලා තියෙන්නේ පුද්ගලයේ සත්‍යයක් නැති ස්වභාවයෙන් නේද? සෝතාපන්න කෙනා දන්නවා මේ ලෝකේ සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. ඒ සම්මාදිට්ඨියට පත් වෙච්ච කිසිම කෙනෙක් පුද්ගලයේ සත්‍යයක් ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා එහෙම කෙනෙක් නැහැ, එහෙම කෙනෙක් ඉන්නවා කියලා මිනිස්සු හදාගෙන ඉන්නවා, සම්මුතිය පවතිනවා. ඇත්තටම එහෙම කෙනෙක් නැහැ. එහෙනම් මම අනිත්‍ය වෙනුවෙන් කටයුතු කරන හැම මොහොතක් ගානේ මන් තුල තමකම නැත්තම්, ඒ මාන්නේ පුද්ගල ස්වභාවය තමන් තුල නැත්තම්, දැන් පුද්ගලයක් ස්වභාවයක් නැතුව කටයුතු කරන්න ජීවත් වෙන්න දැන් මම උරු වෙලා නේද? දැන් මීට වඩා සම්මාදිට්ඨිය තවත් ඕනේද අපට? අපේ ජීවිතවල බලන්න සෝතාපන්න ඵලය මොනතරම් සරලව සෑල්වෙන් අපිත් එක්කම ජීවත් වෙලා තියෙනවා. අපේ ඉරියව් තුළ මේ සෝතාපන්න ඵලය තිබුණා, අපි මේක ස්පර්ශ කළේ නැහැ. මේ සම්මා දිට්ඨිය අපි ළඟ තිබුණා, අපි මේක දැක්කේ නැහැ. අඳුරේ අතගාගෙන අන්ධේ කලබල වෙලා යමක් හොයනවා වාගේ අපි මේ සෝතාපන්න ඵලය තුල ජීවත් වෙගෙන සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා රෑදවල් දෙකේ කල්පනා කළා. මේ මාන්නය නැති කළොත්, පුද්ගල ස්වභාවය නැති කළොත්, ඒකාන්ත වශයෙන් මේ ආර්ය ශ්‍රාවකයන් ඒක නැති කරන්න ඉසෙල්ලාම මං වෙනුවෙන් වැඩ කරන, මාන්නය වෙනුවෙන් වැඩ කර ටික නවත්තලා ඉන්න පාය ඉසෙල්ලා. එහෙනම් අනිත්‍ය වෙනුවෙන් කටයුතු කරන, අනිත්‍ය වෙනුවෙන් ජීවත් වෙන, අනිත්‍යගේ යාපත පිණිස කටයුතු කරන මානසිකත්වය ඇදීම තුළින් තමකම නැති වෙන්නේ නැද්ද? මාන්නේ නැති වෙන්නේ නැද්ද? පුද්ගල ස්වභාවය, සත්ව ස්වභාවය නැතුව කටයුතු කරන ඒ මානසිකත්වය නිර්මාණය වෙන්නේ නැද්ද? අදන්නේම නැහැ. පැයක් දෙකක් යනකොටම සෝතාපන්න වෙලා ඉවරයි. එයාගේ සම්මා දිට්ඨිය එයාට ඉමි වෙලා ඉවරයි. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි කමඨං වඩනවා, මාර්ගයේ වඩනවා, රෑදවල් දෙකේ දත්මිටි කාගෙන භාවනා කරනවා. මොකටද මාන්නේ නැති කරන්න? භාවනා කරන්නේ ඇයි මෙච්චර වේසලා මාන්නේ නැති කරන්න? වේසීම තුලත් කෙනෙක් ඉන්නවනේ. ඇයි මෙච්චර වේසෙන්නේ? ඒ මාන්නේ නැති කරන්න උවමනාවක් තියෙනවා. ඒ උවමනාව අවශ්‍යතාවයේ තියෙන්නේ තමන්ගේ ඒ මාන්නයටමයි. නැත්තම් ඒ පුද්ගල සත්‍යය නැත්තම් ඒ මාන්නය දෙන්න බෑ. ඒ අවශ්‍යතාවය තුල තමන්ට මේ මාන්නයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අවශ්‍යතාවය තුල තමකම තමයි මේ නඩත්තු කරන්නේ. ඒ තුල තමන් මේ කියන මාන්නේ ස්වභාවය තුලමයි මේ ජීවත් වෙන්නේ. මේක අපට තේරෙන්නේ නැහැ. මේ වගේ අවබෝධයන් අපට පාළ වෙන්නේ නැහැ. හේතුව මේ මායාව එම නැත්තම් මෝහයෙන් අපේ ඇස් දෙක වැහිලා, මෝහයෙන් අපේ සිත වැහිලා, අපි මේ පංචකාමයේ නිසා මෝහයෙන් මත් වෙලා. මාන්නේ නැතිකරන්න ලොකුකමට මොකවත් වඩන්න එපා. මේ තප්පරේ ඉඳලා තමන් වෙනුවෙන් කටයුතු කරන, තමන් වෙනුවෙන් දකින, තමන් වෙනුවෙන් ආන, තමන් වෙනුවෙන් කතා කරන, තමන් වෙනුවෙන් ජීවත් වෙන, තමන් වෙනුවෙන් සිතන, මේ ටික අනුන් වෙනුවෙන් බලන්න, අනුන් වෙනුවෙන් අහන්න, අනුන් වෙනුවෙන් කතා කරන්න, අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න, අනුන් වෙනුවෙන් සිතන්න. දැන් මෙතන පුද්ගලයෙක් ඉන්නවද, සත්වයෙක් ඉන්නවද? මෙතන මාන්නයක් ඇදෙන්න පුළුවන්ද? අනිත් අයගේ යහපත පිණිස කල්පනා කරනකොට මාන්නයක් ඇදෙන්නේ කොහොමද? එහෙම මාන්නයක් ඇදෙන්න විදියකුත් නැහනේ. අනිත් අයගේ යහපත පිණිස ලෝකේ දකින්න කොහේතන මාන්නයක් ඇදෙනවද? කිසිසේත්ම නැහැ. ඇයින හැම දෙයක්ම අනිත්‍යගේ යහපත පිණිස අහලා බලන්න, කිසිම මාන්නයක් ඇදෙන්නේ නැහැ. අනිත්‍යගේ යහපත පිණිස ජීවත් වෙලා බලන්න, කිසිම මොහතක පුද්ගලයේ සත්වයක් නිර්මාණය වෙන්නේත් නැහැ. එතන මාන්නයක් ඇදෙන්නේත් නැහැ. හේතුව එතන මාන්නයක් නැහැ. අපි සම්මාවටපත් වෙලා ඉවරයි. අපි සෝතාපන්න වෙලා ඉවරයි. සතර අපායෙන් නිදහස් වෙලා ඉවරයි. අපි ඒ ආර්ය ජාතියට එකතු වෙලා ඉවරයි. එහෙනම් අද ඉඳලා අපි එක පැය 24ක් ඇතුළත සම්මාදිට්ඨියටපත් වෙමු. මේ මොහොතේ ඉඳලා පැයෙන් පැයට අපි සම්මාදිට්ඨියටපත් වෙමු. මේ සම්බුද්ධ ශාසනය සම්මාදිට්ඨියෙන් පුරවමු. අපි මේ ලෝකේ ඉන්න සියලුම අනාර්ය කට්ටිය පුදුජන සියල්ලෝම සම්මාදිට්ඨියටපත්ලා සම්පූර්ණ මේ ලෝකේ ඉන්නේ ආර්ය ශ්‍රාවකයෝ, සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෝ, සකෘදාගාමි, අනාගාමි, හරියත් උත්තමයෝ කියලා ඒ මානසිකත්වයට අපි හැමෝමපත් කරමු. ඒකට මේකේ ඉන්න සම්මාදිට්ඨි ක්‍රම ටික අපි සාකච්ඡා කළ යුතුයි, අවබෝධ කළ යුතුයි. අවංකවම අපි මේ ධර්මය අපි පුරුදු පුහුණු කළ යුතුයි. එහෙනම් අද මේ මොහොතේ අපි සාකච්ඡා කරන කාරණාව තමයි අපි මෙච්චර කාලයක් අපි වෙනුවෙන් අපි ජීවත් වුණා, කමකම වෙනුවෙන් ජීවත් වුණා. ඒ නිසා කවදාවත් සෝතාපන්න වුන්නේ නැහැ. නැවත නැවත ජාති ජරා භව හදාගෙන අපි පැවත්මට ගියා. දැන් ඉඳලා අපි අනුන් වෙනුවෙන් ජීවත් වෙනවා. පුද්ගලයේ සත්‍යයේ කිටියොත් නේ ප්‍රශ්නේ. අනුන් වෙනුවෙන් ජීවත් වෙනවා නම්, අනිත් අය වෙනුවෙන් හිතනවා නම්, අනිත් අය වෙනුවෙන් කටයුතු කරනවා නම්, අනිත් අය වෙනුවෙන්ම නම් හැමදේම කරන්නේ. ඒ කියන්නේ පුද්ගලයා සත්‍ය අතුරුදාන් වෙනවා. ඇදෙන්න තියෙන මාන්නේ අවස්ථා ඔක්කොම නිරෝධ වෙනවා. කිසිම මොහතක මාන්නේ ඇදෙන්නේ නැහැ. එහෙනම් ඒ තමකම නැත්තම් මාන්නේ නැත්තම් සෝතාපන්න ඵලය ඒ කියන සම්මාදිට්ඨිය තුලින් හැදෙනවා. විසාකාව කියන මේ මෞතුමිය එදා සෝතාපන්න ඵලය වැඩුවේ මේ ආකාරයට. පුළුවන් නම් පරිචිතයේ වඩලා සමවැදිලා බලන්න. මෙච්චර දරුව මුණුබුරෝ 20ක් විතර ඉඳලා මේ තරම් වස්තු සම්භාරයක් තිබිලා, මාලිගා තිබිලා, මේ තරම් දම්පන් ගණ්ඩ ස්වාමින් වහන්සේලා වඩිනවා, මේ තරම් වැඩ රාජකාරී සේවක දාස් ගණන් පිරිසක්, මේ තරම් ව්‍යාපාර කටයුතු, මේ තරම් ඔළුව අවුල් වෙලා තියෙන මිනිස්සෙක් කොහොමද සෝතාපන්න වෙන්නේ? මොනවද එයා වඩපු ගුණධර්ම? සෝතාපන්න වෙලා මොනවද කළේ? සෝතාපන්න වෙන්න මොනවද කළේ? එයාගේ සම්මාදිට්ඨියට හේතුව මොකද්ද? මෙන්න මේවා පරිචිතයෙන් බැලුවා නම් අපට තේරෙනවා මේ ලෝකයේ ලොකු දේවල් කරලා නැහැ, සරල දේවල් කරලා තියෙන්නේ. ළමයින්ගේ යහපත පිණිසම හැමදේම කළා. ඒ ළමයින්ගේ මේ කමඨාන ලැබිලා පුද්ගලයා සත්‍ය අතුරුදාන් වෙලා ළමයි තරවටු කරලා උගන්නලා ඒ දරුවත් එක්ක කටයුතු කරගෙන අම්මා සෝවාන් වෙනවා. වැඩපොලේ සියල්ලංගේ යහපත පිණිස, ආයතන යහපත පිණිස හැමදේම කරනවා. කිසිම දෙයක් එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. පඩිය පවා බලාපොරොත්තු නොවෙන මට්ටමේ වැඩ කරන නිසා එයාට පඩි වැඩි වෙනවා, අතිකාල දීමනා ලැබෙනවා, ප්‍රශංසා ලැබෙනවා. එයා කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව ආයතනය වෙනුවෙන්, නිලධාරි වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, රට වෙනුවෙන්, යහපත වෙනුවෙන් වැඩ කරනකොට පුද්ගලයා සත්‍යය නැහැ. වැඩපොල ඉවර වෙලා අවස එයා සේවය නිමා කරලා අස්සම් කරනකොට එයා සෝතාපන්න වෙලා දන්නේ මන දවල් කාලේ සම්මාදිටිය ඇතුළ නිර්මාණය වෙලා. පැවිද්දා පැවිදි ජීවිතය තුළ තමකම නැතුව සහෝදර සංඝයා වෙනුවෙන් සාසනය වෙනුවෙන් යහපත වෙනුවෙන් මානකම වෙනුවෙන් කරනවා තමන් වෙනුවෙන් තමකම වෙනුවෙන් මොකවත් කරන්නේ උදේ පටන් ගත්තා මේක වඩන්න අවසන්කොට බුදුන් වඳිනකොට පුතුජන කවුරුත් නැ ඔක්කම සම්මාදිට්ඨියටපත් වෙලා හැමෝම සෝතාපන්න වෙලා එනම් බලන්න මොනතරම් සරල ක්‍රමයක්ද මේකින සෝතාපන්න ඵලය අපි වෙනුවෙන් අරගන්නවා අපි සීනි ටිකක් ගන්න අපි වෙනුවෙන් නෙමෙයිද අපි මේ සිවුරු පිරිකර ගන්න අපි වෙනුවෙන් නෙමෙයිද මොනාරි වටිනා කරන බඩුවා බායිගාදිය තිබුණා නම් මේක වටිනවා මේක අනාගතයට ඕනේ මේක මේ විදියට ඕනේ කියලා හැම දෙයක්ම ගන්න තමකම නිසා නේද තමන් වෙනුවෙන් නේද ඇයි අනුන් වෙනුවෙන් ගන්න බැරි ඇයි අනිත් අයගේ යහපත වෙනුවෙන් ඒක ගන්න බැරි එහෙම ගන්න බැරි නිසා තමයි සෝතාපන්න උන් නැත්තේ දරුවාට උගන්වන්නේ දරුවා ඉගෙනගෙන රස්සාවක් කලනකොට එයාගේ බත් ටිකක් ඉල්ල ගන්න එයා ළඟට ගිහිල්ලා බේත් ටිකක් ඉල්ල ගන්න අමාරු වෙච්ච කාලේ වයසට ගිය කාලේ එයාගේ යැපෙන්න තමකම වෙනුවෙන් උගන්වනවා ඒ නිසා නැවත ඉපදෙනවා එයාගේ යහපත පිණිස එයාට ජීවත් වෙන්න උගන්වනවා එහෙනම් එයා වෙනුවෙන් උගන්වලා තියන්නේ අපි වෙනුවෙන් නෙමෙයි උගන්වලා ඉවර වෙනකොට එයා සාමාන්‍ය පෙළ ලිව්වත් නැතත් අනිවාර්යෙන් දෙමව්පියෝ සෝතාපන්න ඵලයට සෝතාපන්න විභාගෙ ලියනවා එහෙනම් අපේ ජීවිතවල මෙච්චර කාලයක් අපි ආත්මార్థ කාමිත්වයෙන් තමකම වෙනුවෙන් තමන් වෙනුවෙන් හැමදේම කළා ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනයෙන් 2600 කෙනකෙන් ඉපදිලා මෙච්චර දුක් විඳින්නේ දැන් ඉඳලා සම්මාදිටිය වඩන්න අපේ සෝතාපන්න ඵලය අපි ළඟ තියෙනවා ඒක අපිටුලින් අර පොට්ටුවේ සැඟවිලා තියෙන මල වාගේ ඒ ධර්ම ඵලය අපිටුලින් මතු කරගමු ඒකින සෝතාපන්න ඥානය අපිටුලින් අපි ආලෝකමත් කරගනිමු එහෙනම් මේ මොහොතේ ඉඳලා අනිත් අය වෙනුවෙන් යාපත කරන්න අනිත්‍ය වෙනුවෙන් ජීවත් වෙන්න අනිත්‍ය වෙනුවෙන්ම හැම කටයුත්තක්ම කරන්න ඒක තුළින් පුද්ගලයා සත්වයා නැතුව ජීවත් වීමේ මානසිකත්වය නිර්මාණය කරන්න අනිත්‍ය වෙනුවෙන් කරනකොට අනිත්‍ය වෙනුවෙන් හිතනකොට අනිත්‍ය වෙනුවෙන් ජීවත් වෙනකොට ඒ හැම දෙය තුළින්ම පුද්ගලයේ සත්වයක් නැතුව මාන්නයක් ඇදෙන්න බෑ ඒ නිසා ඒකේන මාන්නය සම්පූර්ණ මේ උඩඟුකම අතුරුදාන් වෙනවා මාන්නය නැත්තාට උප්පත්තියක් නෑ ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ එයා පිරිණි මම් පාණ්ඩ සුදුසුකම් ලැබනවා එහෙනම් අපි මේ තරම් දුක් විඳ විඳ සම්මාදිට්ඨිය මොකද්ද කියලා ඇහුවා සම්මාදිට්ඨිය කියන්නේ මාන්නය නැති කරන එක පුද්ගලයා සත්‍යය නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ කරන එක එහෙනම් ඒ ධර්මතාවය අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ ඉරියව්වක් ගානේ කමඨාණක් වශයෙන් අපෙත් එක්කම තිබිලා තියෙනවා අපේ හැඳුම් පැළඳුම් වල සිවුරු පිරිකරවල තිබුණා අපි ජීවත් වෙන නිවස තුල රැකියා කරන වැඩපොළ තුල තිබුණා අපේ සේනාසනය තුල තිබුණා අපේ සෑම ගනුදෙනුවක් තුල මේක තිබුණා එහෙනම් මේ ඔපේ ලස්සනයි මට පෑන් වල දන්න හොඳයි මං වෙනුවෙන් නේද ගත්තේ ඇයි අනිත් අය වෙනුවෙන් මේක එතන තියලා ගියාම එනවදිනවද එහෙනම් අපේ සෝතාපන්න ඵලයට පයින් ගැව්වා අනේ මේක කඩසිවුරා මේක හොඳයි මට පොරවන්න මං වෙනුවෙන් ගත්තේ ඇයි මේ ප්‍රශ්නේ අනිත් අයට නැද්ද anu වෙනුවෙන් අනිත් අය වෙනුවෙන් තියලා ගියාම එනවදිනවද අපේ සෝතාපන්න ඵලයට පයින් ගැව්වා එහෙනම් මේක මගේ යාපතට මේක මගේ යාපත පිනිස මේ මදුරුවන්ගේ මං යාපත් වෙන පිනිස මේ කුරා කුඹියාගේ මං පරිස්සම් වෙන පිනිස මට සීතල එනවා මගේ සීතලේ පරිස්සම පිනිස මගේ පාදේ ආවරණය පිනිස මේක මගේ පරිභෝජනය පිනිස හැමතැනම පුද්ගලයා මම හදලා මමම මට ඌනියම කරගෙන අනිත් අයට කියනවා බලන්නකෝ මෙච්චර කමටාන් දෙනවා කොයි සෝතාපන්න ඕනේ නැහනේ කොහො මෙච්චර කමටාන් දෙනවා ධර්මය අරිනා කොහො මොකවත් ප්‍රතිඵල නැහනේ අවුරුදු 4ක් වැඩුවා අවුරුදු 20ක් හිටිය කොසල් රටේ ඒ තරුණයාට වෙච්ච දේ තමයි අපට වෙන්නේ ඇයි අපි මාන්නේ නැති කරන්නට ඕනේ පුද්ගල සත්‍ය නැති මානසිකත්වය දන්න ඕනේ අපි හැමදාම අදලා තින පුද්ගල මානසිකත්වය සත්ව මානසිකත්වය හැමදාම පෝෂණය කරලා තින්නේ මාන්නය එහෙනම් දැන් අපේ දුර්ලකම් තේරුණා අපේ අඩුපාඩු දැන් අපට වැටුණා දැන් අපි මේ කමඨාන නිවැරදිව වඩමු හද ඉඳලා පැය 24යි දෙන්නේ පුතුජන සියලුම දෙනාට ඒකාන්ත වශයෙන්ම පැය 24න් සම්මාදිට්ඨියටපත් වෙන්න සෝතාපන්න ඵලයටපත් වෙන්න හේතුව මේ ශාසනයේ සියලුම දෙනා පිරිනිවන් පාන කාලය පැමිණියා ආර්යවරුන්ගේ මේ තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය බැබළෙන කාලයේ පැමිණියා භාග්‍යතුන් වහන්සේගේ සාරාසංක කල්ප ලක්ෂයක පාරමිතාව සම්පූර්ණ වෙච්ච කාලයේ දැන් පැමිණියා එහෙනම් අපි සියලුම දෙනා සම්මාදිට්ඨියට පත් වෙන්නට ඕනේ අපි හැමෝම ආර්ය ජාතිය ඉපදෙන්නට ඕනේ නැවත මේ සම්බුද්ධ ශාසනය පුතුජනයේ ස්වල්පයක් වෙලා ආර්ය ශ්‍රාවකයෝ බහුල වෙලා හැමතැනම ආර්ය ශ්‍රාවකයන්ගෙන් පිරෙන්නට ඕනේ ඒකට අපේ පුද්ගල සත්‍යයෙන් ඇතිවෙන මේ ක්‍රියාකලාපයෙන් අපි නිදහස් වෙන්නට ඕනේ. අපි තුල තියෙන තමකම නැති කරන්නට ඕනේ. පුද්ගලයේ සත්‍යයක් නැතුව ජීවත් වෙන, පුද්ගලයේ සත්‍යයක් නැතුව කටයුතු කරන, අනිත්‍ය වෙනුවෙන් ජීවත් වෙන, අනිත්‍යගේ යාපත වෙනුවෙන් කටයුතු කරන, අනිත්‍යගේ යාපත වෙනුවෙන් සිතන, අනිත්‍යගේ යාපත වෙනුවෙන් දකින, අනිත්‍යගේ යාපත වෙනුවෙන් ශ්‍රවණය කරන, කතා කරන මෙන්න මේ මානසිකත්වය අපි වඩනකොට, පුරුදු පුහුණු කරනකොට ඒ හැම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින්ම, ඒ හැම දැක්මත් තුළින්ම අපේ පුද්ගල ස්වභාවය අතුරුදාන් වෙනවා. අපේ මාන්නය පොඩ පොඩ දුර්වල වෙලා, ඒ මාන්නය නිරෝධ වෙලා නැත්තටම නැති වෙලා යනවා. ඒ තුළින් පුද්ගලයේ සත්‍යයක් නැතුව ස්ථීර වශයෙන්ම ජීවත් වෙන ඒකින සම්මාදිට්ඨියපත් වෙලා අපේ සෝතාපන්න ඵලය අපි තුළින්ම නිර්මාණය වෙනවා. එහෙනම් මේ කමඨාන අපි මේ මොහොතේ ඉඳලා පුරුදු පුහුණු කරමු. අපේ ජීවිතයේ පුදුජන ස්වභාවයට අපි ආයිබෝවන් කියලා කියනවා, තෙරුවන් සරණයි කියලා කියනවා. හේතුව කවදාවත් නැවත පුදුජන ස්වභාවය අපට හම්බෙන්නේ නැහැ. අවසාන මොහොත පුදුජන ලෝකයේ ජීවත් වෙන මේ වර්තමාන මේ මොහොත, මෙතනින් පස්සේ කවදාවත් පුදුජන ලෝකේ අපට මුණ ගැහෙන්නේ නැහැ. පුදුජන ලෝකේ එක තප්පරයක්වත් අපි ජීවත් වෙන්නේ නැහැ. මෙන්න මේ කියන මානසිකත්වය තුලින් අනිත්‍ය වෙනුවෙන් දැකලා, අනිත්‍ය වෙනුවෙන් සිතලා, අනිත්‍ය වෙනුවෙන් ජීවත් වෙලා, අනිත්‍ය වෙනුවෙන් කටයුතු කරලා, අනිත්‍ය වෙනුවෙන් හැමදේම කරලා, තමකම පුද්ගලකම නැති කරලා, ඒකින සෝතාපන්න ඵලය, ඒකින සම්මාදිට්ඨි අදාගෙන මේකින සම්බුද්ධ ශාසනය තුල රාත්‍රිලා පිරිනිවන් පාන්න කටයුතු කරන්න. එහෙනම් මේකින කමඨාන හොඳට සිතේ ධාරණය කරගෙන මේ මොහොතේ ඉඳලා වඩන්න. පැය 24ක් ඇතුළත අපි හැමෝම සෝතාපන්න ඵලයට පත් වෙමු. මේ සම්බුද්ධ ශාසනය ආර්ය සංගණනෙට ඇතුල් වෙමු. එහෙනම් මේ කමඨාන වඩලා මේකින අවබෝධය තුලින් මේකින මිත්‍යාව මාන්නය නැත්තටම නැති කරලා අපි හැමෝම ආර්ය ජාතිය ඉපදිලා මේ ලබාවු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්නට මේ කමඨාන තුලින් ලබාගත් ආ සම්මා දිට්ඨියේ සෝතාපන්න අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන්.